මරණ ධම්මෝමිහි මරණං අනතීතෝති අබින්හං පච්චවේකිතම්බං. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, සිල්වා මෑණියන් ප්‍රධාන, මේ දූ දරුවන් කවුරුත් අද දින විහාරස්ථාන රැස් වෙලා ඊටම වටිනා ඥාතික යුතුකමක් කෘතවේදී කුසල ක්‍රියාවක් සිදු කරන අවස්ථාව. මේ දින කිහිපයකට කලින් ශ්‍රී ලංකාවේදී මිය ගිය ප්‍රේමලාල් හඳුන්වන්නේ මහත්මා, ඒ තමගේ දයාබර ඥාති පුත්‍රයා, මේ සහෝදර සහෝදරියන්ගේ දයාබර ඥාති සහෝදරයා සිහිපත් කරමින් එතුමාට පුණ්‍යානුමෝදනා කරන අවස්ථාව. ඉතින් මේ දෙනතුන්ගේ චාරිත්‍රයක් තියෙනවා. ඔබගේ ඥාතිවරු හිතවන්ත ආදීන් කෙනෙක්, ඔබ දන්න කෙනෙක් ලෝකෙ කොහේ මිය ගියත් ඔබ ඇතැමිට ඒ පවුලේ ඥාතීන්ට කලින් ඔබ ඇවිල්ලා පන්සලට ඒක රාසි වෙලා ඒ අයගේ ගුණ සිහිපත් කරලා මේ වගේ පින්කමක් කරනවා. මේක ඉතාම සත්පුරුෂ ක්‍රියාවක්. ඉතින් මේ මෙවැනි සත්පුරුෂ ක්‍රියාව ඔබේ ජීවිතයට ලැබුණේ ඔබේ ආදරණීය අමල තාත්තලගෙන්, විශේෂයෙන්ම සිල්වා මෑණියන්ගෙන් ලැබුණු ආදර්ශය, ඒ ගුණවත් බව හේතුවෙන් තමයි ඔබ මෙවැනි පින්කම් සිදු කරන්නේ. මීගිය කෙනෙක් වෙනුවෙන්, ඥාතිවරයෙක් වෙනුවෙන් පින්කම් කරන්නේ විශේෂයෙන්ම ඒ අය කෙරෙහි ලොකු අනුකම්පාවකින්, ලොකු කරුණාවකින්. යම් කිසි කෙනෙක් මිය ගියාම අපට හිතෙන වෙලාව දැන් කොහේ ජීවත් වෙනවද දන්නේ. ඒ නිසා තෙන් ටිකක් දීලා හරි ආසුවපත් කරන්න පුළුවන් නම් අන්න ඒ දේ කරන්න ඕන කියන හැඟීමයි ඔබේ සිතේ තියෙන්නේ. මේක කරන්නේ කාටකින් කෘතවේදීත්වයේ කළගුණ සැලකීම නිසා, අනිත් අතින් කරුණාව කියන ගුණය නිසා. ඉතින් එකාතකින් මේ මිය ගිය කෙනාට පුණ්‍යානුමෝදනා කරන අතරේදී අපටත් අපේ ජීවිත ගැන යලි යලි සිහිපත් කරන්නට මෙය හොඳම අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මරණ ධම්මෝම් හි මරණං අනතීතෝති අබින්හං පච්චවේකිතම්බං. මම මරණේ නොයෙක් මොකු කෙනෙක්, මරණය මගේ ජීවිතයට කවදා හරි එනවා කියන කාරණය ගිහි පැවිදි අපි හැමදෙනාම නිතර සිහිපත් කරන්නේ කියලා. ඇයි එහෙම බුදුහාමුදුරු දේශනා කළේ? බොහෝ දෙනා ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන කාලයේ මේ යථාර්ථය අමතක වෙනවා. ඉගෙන කියා ගන්නකොට, රැකිරක්ෂා කරනකොට, දූ දරුවන්ගේ වැඩ කටයුතු කරනකොට, යුතුකම් කරමින් ඉන්නකොට තමන් මැරෙන කෙනෙක් කියන එක අපි දන්නේමනේ අමතක වෙලා. අන්නේ අමතක වෙච්ච බව නැවත සිහිපත් කළ දීලා මේ ජීවිතෙන් වඩාත්ම ඵලයක්, ප්‍රයෝජනයක් ගන්නටයි බුදුහාමුදුරු මේ කරුණ අපට දේශනා කළේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මැරෙන කෙනෙක් කියලා නැවත නැවතත් සිහිපත් කරනකොට අපිට ජීවිතයේ දුකක් නේද එන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ ධර්මානුකූල බැලුවොත් මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ගත්තෝ, ඒ විතරක් නෙවෙයි මෑත කාලේ ලෝකයට විශිෂ්ට සේවයක් කරපු බොහෝ අය ජීවිතේ වැඩිපුරම වඩපු භාවනාව තමයි මරණ අනුස්සති භාවනාව කියලා කියන්නේ. එයයි මරණ එන බව දැනගෙන ජීවිතෙන් උපරිම වැඩගත්තා, ලෝකයට උපරිම සේවය කළා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ සිත ඉහළටම දිනු කරගන්නට එයය කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ කාරණේ අපට දේශනා කළේ, උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට විශේෂ කාරණයක් උන්වහන්සේ අවබෝධ කළා. උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, ඒ වගේම සත්‍යයන්ගේ චතුපපාත ඥානෙ, සත්‍යයන් නැවත ඉපදෙන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලැබුණ විශේෂ ඥානවලින්. මෙන්න මේ කාරණයත් එක්කම බුදුහාඳුරන්ට ලෝක සත්‍යය ගැන ලොකු අනුකම්පාවක් හටගත්තා. මොකක්ද ඒ අනුකම්පාව? උන්වහන්සේ දැක්කා මරණයට පත්වෙන බොහෝ අය මරණයෙන් පස්සේ නැවත ඉපදෙන්නේ මිනිස් ලෝකයට පල්ලෙහා ස්ථානවල. ඇතැමිට ජීවත් වෙන කාලේ හොඳට ධනිය තිබ්බ අය, හොඳට උගත්කම් තිබ්බ අය, ඇතැමිට යුතුකම් කරමින් සතුටින් ජීවත් වෙච්ච අය. නමුත් මරණයට පත්වෙන අයගෙන් බොහෝ අය නැවත ඉපදෙන්නේ මිනිස් ආත්ම භාවයට පල්ලෙහා ස්ථානවල. ඒ වගේම උන්වහන්සේ තේරුම් ගත්තා මේ කාරණයට ප්‍රධානතම හේතුව මොකද්ද කියලා. අනෙහිදී උන්වහන්සේට පෙනී ගිය ප්‍රධානතම කාරණයක් තමයි මේ ඔවුනොන් අතරේ තියෙන බැඳීම, දැඩි ආශාව, දේපළවලට තියෙන දැඩි ලෝභකම. මෙන්න මේ හේතුවෙන් තමයි බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා දුගතිගාමි වෙන්නේ කියලා. මරණයට පත් වෙන අපාගත වෙන්නට හේතු වන ප්‍රධාන කාරණේ හැටියට බුදුහාමුදුරුවෝ දැක්කේ ඒ පුද්ගලයන් තමන්ගේ ඥාතීන්ට, දේපළවලට, ධනයට තියෙන ආශාවෙන් මිය ගිහිල්ලා තමයි ඒ ස්ථානවලම බොහෝ දිනක ඉපදිලා දුගතිගාමීව කාලය ගත කරන්නේ. මෙන්න මේ නිසා බුදුහාමුදුරන්ට අවශ්‍ය කළා උන්වහන්සේගේ මහා කරුණාව නිසාම ලෝකෙට අනුශාසනා කළා. මෙන්න මෙවැනි කාරණයක් තියෙනවා. ඒ නිසා මරණයට පත්වෙන කෙනෙක් කියන එක නිතර සිහි කරන්න. ඒ විතරක් නෙවෙයි, සබ්බේ තේහි මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අබින්හන් පච්චේ කිතබ්බං. අපි කැමති, අපි ප්‍රියමනාප හැම දෙයින්ම අපට වෙන්වෙල යන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. දවසට සැරයක් හරි ඇස් දෙක පියාගෙන මතක් කරගන්න, අනේ මම මැරෙන කෙනෙක් නේද කියලා. ඒ විතරක් නෙවෙයි, මම ඉතාම කැමති ආදරය කරන මගේ ඥාතීනුත් මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියන එක මතක් කරගන්න. ඒ විතරක් නෙවෙයි, බුදුන් සඳහන් කරන අපි කැමති ප්‍රියමනාප දේවල් තියෙනවා. අපේ රැකිරක්ෂා වෙන්න පුළුවන්, ධනෙ වෙන්න පුළුවන්, ඥාතින් වෙන්න පුළුවන්, අපේ රූප සම්පත්තිය වෙන්න පුළුවන්, අපට දැන් තියෙන නිරෝගී භාවය වෙන්න පුළුවන්. මේ දේවල් එක මොහොතින් වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ දේ වෙනස් වෙනවා කියන කාරණේ මෙනෙහි කළා තියන්න කියලා. අන්න එහෙම තේරුම් ගන්න කෙනා ඊළඟට ඊට වඩා ඉහළ තැනක හිත පිහිටුවා ගන්නවා. ඒ මොකද්ද? ඒ තමයි කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු ආදී වට සඳහන් කරනවා. අර බාහිර දේවල් සියලක්ම තමයි අධ්‍යරියත් අපටම කියලා අයිති වෙන උරුමයක් තියෙනවා, දායාදයක් තියෙනවා, දේපලක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපේ සිත මුල්ලලා අපේ කයින් වචනයෙන් සිතින් කරන කර්ම. සියලුම දේවල් තමයි අධ්‍යරියත් අප සිත කරන කර්ම ශක්තිය මේ සාංසාරික ජීවිතයේදී අපට සැප දුක් ගෙන දෙමින් අපිව සසර ජීවිතය රැගෙන යනවා. අන්න ඒ නිසා අපි හැකිතාක දුරට සබ්බපාපසකරණං කියපු විදියට අකුසලෙන් මිදෙලා කුසල සෝප සම්බදා කියපු විදියට දාන ආදී පින් දාම් සිදු කරලා සචිත්ත පරියෝධකණං කියපු විදියට හැකිතාක දුරට හිත පිරිසුදු කරගන්නට අපි කටයුතු කරන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකාන්තකින් අපට මේ මරණය ගැන සිහි කරලා ඒකාන්තකින් අපේ සාංසාරික ජීවිතයේහි පල්ලෙහාට නොවන විදියට මේට වඩා ඉහළ තැනකට යන්නට නිතරම තමා මනස සකස් කරගෙන ඉන්නට කියලා දේශනා කළා. පින්නතුනි, අපි මරණයෙන් පස්සේ මේට වඩා ඉහළ තැනකට යනවාද කියලා අපට බලන සංකේතයක් තියෙනවා. ඒ මොකද්ද? අප දවසට වැඩිපුර මතක් කරන්නේ, සිහිපත් කරන්නේ මොකද්ද? අපි දවසකට වැඩිපුර කතා කරන්නේ කොමක් පිළිබඳවද කියන කාරණයෙන් තමයි අපේ සුගතිය හෝ දුගතිය අපටම බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ අපි කරපු හොඳ කුසල කර්ම නම්, දීපු දානයන් නම්, අම්මට සාත්‍තර සලකපු ආකාරය නම්, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු ආකාරය නම්, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නම්, ධර්මයේ ගුණ නම්, ස්වාමීන් වහන්සේලාගේ ගුණ නම්, මෙන්න මේ කරුණ වලින් අපට ඉගියක් තියෙනවා අපි මරණයෙන් පස්සේ දුගති ගාමී වෙන්නේ නැහැ කියලා. හැබැයි දවසට වැඩිපුර වාර ගණනක් මීට වඩා අපට තේරෙන්නේ අපි අත්හැරල යන දේවල් නම් දරුවන් පිළිබඳව, දේපල පිළිබඳව, අපේ ශරීරයේ මේව ඔක්කොම අපි දාල යන දේවල්. අන්නේ දාල යන දේවල් නම් වැඩිපුර තමන්ට දවසට හිතෙන්නේ ඇතැම් විට අපි පින්කම් කරලා තිබුණත් අපට ස්ථිර නිගමනයකට එන්න බෑ තමා සුගතිගාමි වෙනවායි කියලා. අප මරණයෙන් පස්සේ සුගතිගාමි වෙනවාද කියලා පැහැදිලි සාධකය තමයි මේ කුසල දහම් පිළිබඳව තමන්ගේ සිතේ තියෙන අවබෝධය. ඉතින් මෙන්න මේ ගමනේදී මේ මරණ සතිය කොයිතරම් වැදගත්ද කියන කාරණය වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ හමු වෙන ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් වැඩම කළා. වැඩම කරපු අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරන මේ මරණ සතිය වැඩීමේ ආනිසංස පිළිබඳව. එතෙන්දී උන්වහන්සේ අහනවා මේ ස්වාමීන් වහන්සේලාගෙන්, මහණෙනි ඔබලා කොහොමද මේ මරණ සතිය වඩන්නේ කියලා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, භාගතුන් වහන්සේ මම එක දවසකදී දහවල් කාලයේ රාත්‍රී කාලයේ කියලා කොටස් දෙකකට බෙදලා මේ දහවල් කාලයේ ජීවත් වෙනවා, රාත්‍රී කාලයේදී මරණයට පත් වේද දන්නේ නැහැ කියන හැඟීමෙන් අප්‍රමාදීව කටයුතු කරනවා මරණ සතිය සීකල කියලා. ඊළඟට දෙවනි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, මම දහවල් කාලයේ කොටස් දෙකකට බෙදලා දානය වළඳන වෙලාව නැත්තම් උදෑසන කාලයේ සවස් කාලයේ කියන මෙන්න මේ කාල දෙකෙන් එහෙකම මිය යද දන්නේ. උදේවරුේ හිටියේ මා හවස් සරුවේ දවල් දාණයෙන් පස්සේ අපවත් වේද දන්නේ මෙන්න මේ ගැන හිතලා මම අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා කියලා. ඊළඟට ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන තුන්වෙනි හාමුදුරුවෝ ස්වාමීනි භාගතුන් වහන්සේ මම දාණය වළඳනකොට එක බත් කොටසක් කටට මම දානකොට මොකේට ඇතුල් කළා ඒ ඇතුල් කරපු දේ උගුරෙන් පල්ලෙහාට පිට කරන කලින් උගුරෙන් පහළට යන්න කලින් මා මරණයට පත් වෙද්දන්නේ මෙන්න මෙවැනි මොහොතක් මා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා කියලා. ඊට පස්සේ හතරවෙනි හාමුදුරුවෝ කියනවා ස්වාමීන් භාගතුන් වහන්සේ මම උඩට ගත්ත හුස්ම ටික ඒ අරගෙන පල්ලෙහාට පිට කරන මොහොතේදී මා මරණයට පත් වෙද්දන්නේ අන එවිනේ මොහොතේදීත් මම අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙනවා කියලා. බලන්න මේ ස්වාමීන් වහන්සේලා හතර දෙනෙක් මරණ සතිය වැඩීම සහ ධර්මයේ ප්‍රගුණ කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් ප්‍රකාශ කරපු කාරණේ. මෙහිදී බුදුහාඳුරෝ කොයි වගේ දේශනාවක් කරන්නේ නැද්ද? අර මුලින්ම ස්වාමීන් වහන්සේ සඳහන් කළේ එක දහවලක් රාත්‍රියක් කියන මේක දවසකදී මගේ ජීවිතේට අනතුරක් වේද දන්නේ නැ කියන කාරණේ. ඊළඟ ස්වාමීන් වහන්සේ සඳහන් කරේ උදේවරුව සහ සවස්වරුව කියන කාරණේ. බුදුහාඳු සඳහන් කරන මෙන්න මේ පළමුවෙන්ම කරුණ සඳහන් කළ දෙනම සැබවින්ම මගේ අනුශාසනයේ පිළිපදින දෙනමක් නෙවෙයි කියලා. සැබෑ ලෙස මගේ අනුශාසනයේ පිළිපදින්නේ අර බත් පිළ කටට ගත්තු එක පල්ලෙහාට යන සහ හුස්ම ගත්තු දේ පිට කිරීම පිළිබඳව මෙන්න මේ සුළු වේලාවක් හරි මම ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ ඉතාම සල්ප වේලාවක් කියලා හරි හිතලා ප්‍රමාදී වෙන කෙනා තමයි සැබෑ ලෙසම මගේ අනුශාසනාව පිළිපදින්නේ කියලා. ඇයි පින්නතුනි මෙහෙම දේශනා කළේ? පින්නතුනි අපේ මේ ලබාගෙන තියෙන ජීවිතය කොයිතරම් වටින ජීවිතයක්ද කියලා බුදුරජාණන් වහන්සේ තමයි අපට දේශනා කළේ. අපට ඇත්තටම මේ ජීවිතයේ වටිනාකම අවබෝධ වුණාද කියන එක සැකයි බොහෝ විට. අපට දවසක් කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් පින්නතුනි අපි බුදුදහම හොඳට තේරුම් ගත්තොත් අපට පේනවා සම්බුද්ධෝත්පාද කාලයක එක දවසක් කියලා කියන්නේ අබුද්ධෝත්පාද කාලයක කල්පයකට වඩා වටිනවා. ඒ එක දවසකදී අපට කරන්න පුළුවන් කුසල ප්‍රමාණය, ඒ එක දවසකදී අපට සිත වඩන්න පුළුවන් ප්‍රමාණය කියලා සීමා කරන්න බෑ. ඒ තරම් එක දවසක් අපට වටිනවා. අපට සාංගික වශයෙන් කරන දානමය පින්කමක්, සීලමය වශයෙන් කරන පින්කමක්, ඒ වගේම සමත භාවනාවක්, විදර්ශනා භාවනාවක් මේ වගේ කුසලයකින් අපට එක දවසකදී කරන්න පුළුවන් කුසලයෙන් ඇතැම් විට කල්පයක් සුගතිගාමි වෙන්න පුළුවන්. අන්න එවැනි වටිනා ජීවිතයක් තමයි අපි මේ ලබාගෙන තියෙන්නේ. ඒ ජීවිතේ නිකන් නෙවෙයි පින්තුන් ලබාගෙන තියෙන්නේ. සසර හුඟක් පින් කළා. එක අතකින් සුගතියක් ලබන්න, මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න අපි පින් කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ඉපදෙන කාලේ බුද්ධෝත්පාද කාලෙක ඉපදෙන පින් කළා තියෙනවා. ඒ වගේම බුද්ධෝත්පාද කාලයේ පින්වන්ත ශ්‍රද්ධාවන්ත අම්මල තාත්තලගේ දරුවන් වෙන ඉපදෙන්න පින් කළා තියෙනවා. ඒ වගේම හොඳ නුවණක් ප්‍රඥාවක් ලැබෙන පින් කළා තියෙනවා. අස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලස්සයක් නොමැතිව පරිපූර්ණ ජීවිතයක් ලබන පින් කළා තියෙනවා. මේ සියලුම දේවල් පින තුනේ අපි ලැබපු මේ අවස්ථාව කොයිතරම් වටින ජීවිතයක්ද කිව්වොත් අපේ නුවණ, අපේ සිහිය අපි කොයිතරම් දිනු කරනවද? අපි ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම ඉහළට පහළට යන මොහොතක් පාසාම අපි ධර්මයේ ප්‍රගුණ කරන්න පාවිච්චි කරනවා. අපිට එහෙම බැරි වුණත් වෙනතුනි අපි හැකිතාක දුරට මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. මේ පළවෙනි පියවර තමයි අපි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ නැහැ කියන සහතිකය අපිට තියෙන්නට ඕන. අපිට විතරක් නෙවෙයි අපේ ළඟම ඥාතීන් එක්ක අපි හැකිතාක දුරට මේ වගේ දාන ආදී පින්දහම් කරලා අපේ ජීවිත අපි සුවපත් කර ගන්නට ඕන. අපි ඇත්තටම ඥාතියට ආදරේ නම් අපි මිය ගියහම මේ වගේ පින්කම් කරන වගේම අපි ජීවත් වෙලින කාලේ ඒ ඥාතියන් සමග පුළුවන් තරම් දාන ආදී පින්දහම් සිදු කරන්න ඕන. මේ පින තුන එක නිතරම සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි හැකිතාක් දුරට ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. දැන් වර්තමානයේ තියෙන අපට දියුණු තාක්ෂණයත් එක්ක එක තැනකටම රැස් වෙන්න ඕනේ. දැන් යාළුවෝ ඥාතියන් එකතු වෙලා දැන් අලුත්ම ක්‍රමයට ස්කයිප් එකෙන් සූම් එකෙන් එකතු වෙලා ඒ අය එකට බණ අහන එකට පින්කම් කරනවා. එකට ඥාතීන් සමග කටයුතු කරනවා. ඉතින් අපි ආදරයම කරන ඥාතීන් එක්ක අපට එකට බණ අහන්න පුළුවන්. එකට භාවනා කරන්න පුළුවන්. එකට සිල් වැඩසටහන් වලට සහභාගී වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි ඇත්තටම අපි අපි අපේ ඥාතීන්ට කරන උදව්ව. පින්නොතින අපි මෙහෙම ජීවත් වුණාට අපි උපරිම වශයෙන් අවුරුදු 100ක් යද්දී මෙතන ඉන්න කවුරුවත් අපි නැහැ. අපි ටික ඔක්කොම ආපුවව තැන්වලට ගිහිල්ලා ආයි. බලන්න වැඩිමනොත් අවුරුදු 100ක්. 100ක් යන්නේ දැමිට 50ක් 60ක් යද්දී අපි මෙතන ඉන්න කවුරුවත් ඉඳීද කියලා හිතන්න බෑ. මෙන්න මෙවැනි ජීවිත ගත කරන අපට පින්නොතන අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තා කියලා කියන්නේ අපට එකට සතුටෙන් සමගියෙන් ඉන්න පුළුවන් අවුරුදු 100ක් වුණත්. නමුත් ඒකෙම නෙවෙයි අපි සාර්ථකත්වය බලන්නේ. අපේ සාර්ථකත්වය බලන්නේ අපි මේ එකට ඉන්න කාලේ කොයිතරම් දුරට අපේ හිත දිනු කරගන්න අපි කටයුතු කරාද. ඒ එකට ඉන්න කාලේදී වෙන් වෙලා ගිය දවසට අපි මේට වඩා සුගතිගාමී තැනකට යන්නට කොයිතරම් අපි කටයුතු කළා තියනවාද කියන එකෙන් නොයි අපේ ජීවිතයේ සාර්ථකත්වය බලන්නේ. යම් කිසි කෙනෙක් මිය ගිය ගමම ඔබ බලන්න, ඔබ ඒ තැනැත්තා ජීවත් ඉන්න කාලයේහි ඒ තැනැත්තාගේ හිත දිනු වෙන්න, එයාට දැන් ලැබලා තියෙන සුගතිය ලබන්නට ඔබ එයාට කොච්චර උදව් කළා tieද කියලා. මිය ගියාට පස්සේ එහෙම බලන්න පුළුවන්කම තියෙන්නේ ජීවත් ඉන්න කාලය මතක් කරලා බලන්න අපි ඥාතින් එක කරපු පින්කම් මොනවද කියලා. මේ පින්තුන් නිතරම දානමය පින්කම් කරන පින්තුන්. ඒ වගේම බලන්න කොයිතරම් අපි එකට සිල් සමාදන් වුණාද කියලා. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා බලන්න කොයිතරම් දුරට අපි එකට අයත් එක්ක එකතු වෙලා භාවනා කළාද, මෛත්‍රී භාවනා කළාද, බුදුගුණ භාවනා කළාද කියලා බලන්න. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා බලන්න අපි අපේ ඥාතීන් දරුවන් එක්ක කොයිතරම් දුරට අනිත්‍ය සංඥාව වැඩිවාද කියන කාරණේ. පින්නතුනේ එක පැත්තකින් අපි සංසාරය තුළ අපි සාර්ථක වෙන්න සුගතියට යන වැඩ කරගන්නට ඕන. ඒ අතර පින්නතුනේ මේ මරණය කියන දුකෙන් නිදහස් වෙනටත් අපි කටයුතු කරන්නට ඕන. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනෙන් අපි ගන්න ඉහළම ප්‍රයෝජන බවට පත් වෙන්නේ. අපි මරණයට පත් වුණත් ඒ මරණ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. ඉතින් අපි ධර්ම දේශනා කරන හැම අවස්ථාවකදීම සරලව මේ පින්නතුන්ගේ ජීවිත ගැන කියලා, ඔබ කරන පින්කම් ගැන අගය කරලා, පින්කම් තවත් පින්කම් කරන උනන්දු කරවලා, ඒ වගේම හැම බණකදීම පොඩි කාරණයකුත් කියනවා. ඒ කාරණේ තමයි වටිනම කාරණේ. ඒක නිතර නිතරම කියනවා. හැබැයි අපි දන්නව බොහෝ විට ඒක කිව්වට තේරෙන්නේ නැහැ කියලා. ඔබේ ගැන එච්චර අවධානින් නැහැ කියලා දන්නවා අපි ඒ ගැන. නමුත් නැවත නැවතත් කියනවා. ඇයි ඒකට හේතුව? මේක පිනතුනේ තේරුම් ගන්න අමාරුයි. නමුත් අමාරුවෙන් හරි මේක තේරුම් ගන්නම තමයි අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ලෝකයේ තුල සාර්ථක වෙන්න ඉගෙනගෙන සාර්ථක වෙන්න පුළුවන් අපට. ධනෙ උපයලා සාර්ථක වෙන්න පුළුවන්. ඥාතීන් සමග සමගියෙන් බොහෝ කාලයක් ජීවත් වීමෙන් අපට සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම මේට වඩා සුගතිගාමී තැනකට යන්න පින්කම් කරලා අපට සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒ සියලුම දේවල් වලට වඩා බුදුරජාණන් වහන්සේ අගය කළ දෙයක් තියෙනවා. ඒ තමයි පඤ්ඤා ජීවෙන් ජීවිත මාහුසෙට්ටම් කියන කාරණය. ප්‍රඥාවෙන් ජීවත් වෙන කාරණේ කියන එකයි වැදගත් වෙන්නේ. මොකද ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ? ඇත්තටම අපේ ජීවිතය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක. පින්නොතින අපි ඕනම වෙලාවක බලන්න කුමන හෝ දෙයක් මතක් කරනකොට අපට මතක් වෙන්නේ රූපයක්. ඕනෑම වෙලාවක ඔබ දෙයක් මතක් කරගන්න දැන් මේ මියගිය ඥාතිවරය මතක් කරනකොට ඒ කෙනාගේ රූපය මතක් වෙනවා. ඔබට ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර මතක් වෙනකොට රූපයක් මතක් වෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ පාසල ගිය කාලේ යාළුවෝ ටික මතක් වෙනකොට ඔබට නොයෙක් රූප මතක් වෙනවා. මේ හැම අවස්ථාවකදීම රූපයක් මතක් වෙන්නේ අපට. රූපයක් මතක් වෙන විතරක් නෙවෙයි. ඒ මතක් වෙන රූපය මේ මොහොතේ තියෙන දෙයක් විදියටයි අපට පේන්නේ. ඒ විදිහට ඒ විතරක් නෙවෙයි, රූපය තුළ අපේ හිතේ වෙලාවේ බැසගෙන තියෙන. ඒ රූපය මගේ කරගෙන ඉන්නේ. ඒ රූපය තුළ අපි ජීවත් වෙනවා. අන්නේ ජීවත් වීම කියලා කියන්නේ මොකද්ද? අපි අවිද්‍යාවෙන් ජීවත් වෙන්නේ. ඒ අවිද්‍යාවෙන් ජීවත් වෙනවා කියන අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානම්, විඥානපත්‍ය නාම රූපං කියලා මේ කරුණ ටික ඔක්කොම ගිහිල්ලා අවසන් වෙන්නේ කොහෙද? ජාතිපත්‍ය ජරා මරණං කියන කාරණෙන් අවසන් වෙන්නේ. අපේ හිතට යමක් මතක් වෙනකොට රූපයක් සිහිපත් වෙනවා නම් ඒ රූපයේ දැන් තියෙන දෙයක් විදියට නම් මතක් වෙන්නේ. ඒ කියන්නේ අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ, මහලු වීමේ දුක අපි ඒ වෙලේ විඳින්මින් ඉන්නේ. යම් කෙනෙක් වෙන් වුණාම මරණයටපත් වුණාම ඒ මරණය කියන දුක අපි ස්පර්ශ කරමින් ඉන්නේ. මේක තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ මොකටද? බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ මෙන්න මේ අවිද්‍යාවෙන් අපව දුරු කරන්න. එහෙනම් මේ අවිද්‍යාවෙන් දුර වෙලා ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? අපට ඕනම වෙලාවක යමක් මතක් වෙනකොට, දැන් මේ වෙලාවේ ඔබ ඉස්සරහා රූපයක් බලමින් ඉන්නේ, මේ වෙලාවේ ඔබේ කන් දෙකට ශබ්දයක් ඇහිමින් තියෙන්නේ, අන්න ඒ ඔබ දකින රූපියත් ඔබ අසන දේට අදාළ රූපියත් කියන මේ දෙකත් ඔබ මනසින් තේරුම් ගන්නකොට ඒ දේ බාහිර ලෝකයේ නිරුද්ධ වෙච්ච දෙයක්, ඒක මුල් අද්දකීම අවසන් වෙලා මා මේක තේරුම් ගන්නේ මනසින් කියලා තේරුම් ගන්න එක. අන්නේ මනසින් කියලා තේරුම් ගන්නකොට අපි දන්නවා, එතකොට අපි අපේ අභ්‍යන්තරයේ පැත්තේ නුවණින් ඉන්නේ. මේකට තමයි විපස්සනා භාවනා කියලා කියන්නේ, මේකට තමයි ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට අපි අවබෝධයේ තිබ්බොත් අපි දන්නව බාහිර ලෝකයේ රූපයක් කියනකොටම, බාහිර දෙයක් මතක් වෙනකොටම මේක මතක් කරගන්නේ තමන්ගේම මනසෙන් තමන්ගේම සිතින් කියලා දන්නවා. අන්න ඒ සිතින් දකින දෙයක් දිගට තියෙන දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේක දැක්කොත් පින්නතුනි අපට ඒ මොහොතේම මේ මරණය කියන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ අවබෝධය අපි ජීවිතේ පුළුවන් තරම් දසමෙන් දසමේ හරි නැත්නම් දවසට එක තත්පරයේ තත්පරේ හරි හිතන්න ඕනේ යථාර්ථය වෙන මේක. මේ යථාර්ථයේ තේරෙච්ච පමණට අවිජ්ජායත්වේ වශයෙන් විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා මෙන්න මේ වගේ අවිද්‍යාවෙන් දුරු වෙන පමණට අපි සංස්කාරාදී මේ සෙසු ක්ලේශ ධර්මයන් දුරු වෙලා අපි අවසානයේ ජරා මරණ වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. ඉතින් පින්නතුනේ මේක අමාරු දෙයක්. නමුත් මේක පුළුවන් තරම් අපි හිතන්නට ඕනේ ජීවිතය ඇත්තටම සිද්ධවන්නේ මෙන්න මේ දේ කියලා. මෙන්න මේ දේ සිහි කර පමණට බුදුහාමුදුරුවෝ දේශනා කළා පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අසෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං කියලා. මෙන්න මේ පෙරලෙන ලෝකයේ අට ලෝ දහම අභියස පෙරලෙන ලෝකයේහි මේ ලාභ ලාභ යසය සාදී මේ දේවල් වෙනස් වෙනකොට අපි බාහිර දුකටපත් වෙන්නේ නැහැ. හැම මොහොතෙම තමන්ගේ අභ්‍යන්තරයේ තමන්ගේ සිත ගැන බලමින් ඉන්න කෙනෙක් බවටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, බාහිර යමක් පේනකොටම දන්නවා මේ නිරුද්ධ වෙච්ච දෙයක් මේ පේන. ඉතාම සරල උදාහරණයක් කියනවා නම් මේක දෙමිට මෙහෙම කිව්වොත් ඔබට තේරෙන්නේ නැහැ. ඉතාම සරල උදාහරණයකින් කියන්නම්, ඔබ අහස දෙස බලන විට අහසේ ඔබ තාරකාවක් බලන්න පුළුවන් ඔබ ඇස් දෙකින්. ඒ තාරකාව ඔබ දකිනකොට ඇතැම් විට ඒ තාරකාව ඉඳලා ආලෝකය නිකුත් වෙන්න ආලෝක වර්ෂ 100 ගණක් ඇතැම් විට ගිහිල්ලා. ඒ විතරක් නෙවෙයි, ඒ ආලෝකය ඔබේ ඇසට පතිත වෙලා ඒක හඳුනා ගන්නකොට ඒ ග්‍රහලෝකයේ තිබිච්ච තැනින් විනාශ වෙලා තියෙනත් පුළුවන් අවුරුදු 100 ගණකට කලින්. එතකොට අපි මොකද කරන්නේ? අපි අනේ ඒ තාරකාව හරි ලස්සනයි, ඒක අපටත් තිබ්බනම් හොඳයි, ඒක ආයිලා හෙට රැයටත් නැගිටලා බලන්න නැත්නම් හොඳයි කියක අපි හිතේ තියෙනවා. එතකොට ඒක ගැන අපි හොඳ කියනවා, ගුණ කතන කියනවා, ඒ ගැන අඩුපාඩු කියනවා, අනේක මට තියා ගන්නවා නම් හොඳයි, මේ වගේ නොයෙක් කියලා අපි කියනවා. මේ කියන දේ ගැන යථාර්ථය දන්න කෙනෙක් හිටියොත් මොකද හිතන්නේ? යාට දෙමිට හිනායයිනේ. මේ තාරකාව මේට වසර 100 ගණකට කලින් විනාශ වෙච්ච එකක්. දැන් මේකට ආසා කරනවා, මේකට රණ්ඩු වෙනවා, මේකට බැන ගන්නවා, මේක හොඳයි නරකයි කියලා විවේචනය කරනවා. මේ ඔක්කොම කියන දේ මෙතන නිරුද්ධ වෙච්ච දෙයක් අපි මේ ඇතේ කියලා අපේ පැත්තෙන් අරගෙන මේ කරන්නේ. පින්නතුනි මෙන්න මේ දේම තමයි අපි අද කරන දේ. අපි ඇතමිට හුඟා hina වෙනවා, කතා බහ කරනවා කට්ටියක. ඒක හොඳ දෙයක්, කමක් නැහැ. හැම යහළු එකතු වුණාම, ඥාතින් එකතු වුණාම සතුට වෙන්න ඕන. නමුත් වෙනතුනේ ඒක හැකියතාක් අපි නුවණින් කරන්න ඕන මේ වගේ යථාර්ථයක් තියෙයි කියලා. ඇයි ඒකට හේතුව? මේ යථාර්ථයේ තේරු නොගෙන අපි සිනහසෙලා අපි විනෝද වෙල හිටියොත් මොකද වෙන්නේ? අර ඒ සිනහසෙච්ච විනෝද වෙච්ච පමණටම ඒ අය වෙන වෙන වෙනකොට ඒ අය දුකටපත් වෙනකොට අපි දුක් වෙනවා. අන්න ඒකයි පින්නතුනේ ධර්මයේ දන්න කෙනෙක් ඔබ දැස බැලුවතින් ඔබ සැප විඳින කෙනෙක්ද දුක් විඳින කෙනෙක්ද කියලා තමයි ඒක නා බලන්නේ. ඇයි ඒ? ඔබ සිනහසෙන ආකාරයෙන් ඔබ කතා කරන ආකාරයෙන් යාට පේනවා ඔබ කොයිතරම් දුකක් අනාගතයේ උරුම කරගෙන ඉන කෙනෙක්ද කියලා. බාහිර ඇසට පේන රූපයේ මේ මොහොතේ තියෙන දෙයක් විදියට ඔබ දැකලා ඒ ගැන කතා කරනවා නම් ඒ ගැන සතුටු වෙනවා නම් ඒ ගැන ගුණ කතන කරනවා නම් ඒ දේ පිළිතල ඉන්නවා නම් අනිත් පැත්තේ මොකද කියන්නේ? ඒ සතුටු වෙන පමණට අනිත් පැත්තට ඒක වෙනස් වෙනකොට දුක් වෙනවා කියන කාරණේ. මෙන්න මේකයි පින්වතුනි අපේ ජීවිත යථාර්ථය වශයෙන් අවසාන වශයෙන් අවබෝධ කරගත යුතු කාරණය. මෙන්න මේක තේරුනොතින් පින්වතුනි එදාට තමයි ඇත්තටම අපට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව හටගන්නේ. අන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුහාඳුරන්ගේ බුදුගුණ දැකලා ඇතිවන ශ්‍රද්ධාවක්ම නෙවෙයි. ඒ ශ්‍රද්ධාව කියන්නේ තථාගතස්ස බෝධින් අවිසද්ධාති ශ්‍රද්ධාත කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ඒ ශ්‍රද්ධාව හටගන්නේ. ඒ ශ්‍රද්ධාව ඊට පස්සේ මේ අවබෝධය මම ජීවිතේ ලබා ගන්න ඕන කියන දැඩි වීරියක් ඇති වෙනවා. ඒකට කියන වීරිය කියලා. අන්නේ වීරය කරන්න ඕන කොතනද කියලා හට ගන්නවා කාරණයක් ඒ තමයි සතිය කියන එක. ඊට පස්සේ ඒ සතිමත් බව නිසා හිතේ සමාධිමත් බවය තියෙනවා. ඒ සමාධිය නිසා වෙන්න මේ නුවණ යලි යලිත් අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඉතින් පින්වතුනි මියගේ ඥාතිවරු වෙනුවෙන් පින්කම් කළ පින් අනුමෝදන් කරන එක බොහොම සත්පුරුෂ දෙයක්. ඒ ඥාතීන්ට පින් අනුමෝදන් වන්නට පුළුවන් තැනක සිටිනවා නම් මේ පින දැකේ ඇසුවපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි පින් අනුමෝදන් කරනකොට ඥාතින් දෙක ඥාතිවරයෙක් නෙවෙයි. ඇතැම් විට අපේ සසර බොහෝ ඥාතින් ඉන්න පුළුවන්. ඔබ දන්නවා බිම්බිසාර රජතුමා එදා වේරවනාරාමයේ පූජා කරන අවස්ථාවේදී ඒ පින මුළු බුද්ධාන්තර කල්පයක් තුළ එතුමාට හිටියේ ඥාතින් අනුමෝදන් වුණා දුගතිගාමීව පින් අනුමෝදන් වෙන්න හිටියයි. අන්න ඒ වගේ ඔබ මේ වාදනේ අරගෙන පැම් වාදනෙන් ඉදම් මේ ඥාතී නං හෝතෝ කියලා පින් අනුමෝදන් කරනකොට ඒ මියගේ එක ඥාතිවරයෙක් විතරක් නෙවෙයි ඔබේ සසර බොහෝ ඥාති මෙවැනි අවස්ථාවල පින් අනුමෝදන් වන්නට ඉන්නවා නම් එයයි මේ දැකලා පින් අනුමෝදන් වෙනවා. ඉතින් ඒ බොහෝ දෙනාට ඔබ කරන අනුග්‍රහයක් වෙනවා. ඉතින් ඒ ගැන හිතලා හිතේ ලොකු සතුටක් ඇති කරගන්න ඔබ ඊටාම සත්පුරුෂ කෘතවේදී ඥාති මිත්‍රාදීන් පිරිසක් විදියට ඒ තමන්ගේ ළඟම ඥාතිවරයෙක් ශ්‍රී ලංකාවේදී මියගේ මේ අවස්ථාවේදී එතුමා වෙනුවෙන් ඔබේ හදවතේ ඇති වුණු කරුණාව නිසාම මේ වගේ දුරමැහැර ඉඳලා මේ පිරිකර ආදිය සෝදානම් කරගෙන ස්වාමින් වහන්සේලාට දානමාන ආදිය සෝදානම් කරගෙන විහාරස්ථාන කැවිදෙල්ලා සංඝ ගෞරවයෙන් සංඝ පූජා පවත්වනවා පංචශීලයේ සමාදන් වුණා අනිත්‍ය ප්‍රතිසංයුත්ත ගාථාවකට අහුම්කන් දීලා ඔබේ කුසලයේ දිනු කරගත්තා ධර්ම ශ්‍රවණය කළා මේ සියලු මාකාරයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අද විශේෂයෙන් සිහිපත් කරන මේට දින කිහිපයකට කලින් ශ්‍රී ලංකාවේදී මියගිය ප්‍රේමලාල් හඳුන්නැති මහත්මයා මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීන් හුද මේ පින දැක සුවපත් වෙත්වා අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව ඔය පැන් වාදනය අතට අරගෙන ගාථාව කියලා පැන් වඩමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථා පරිවහකු පරිපූරෙන්ති සාගරං දේවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යතානින්නම් පවත්තති ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව සිල්වා මෑණියන් ප්‍රධාන ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. විශේෂයෙන් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සඵල කරගන්නට ඒ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, ඔබ ඒ ශ්‍රී ලංකා විදුමියගේ තමන්ගේ ආදරණීය ඥාතිවරයා වෙනුවෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වුණු ඥාති යුතුකමයි මේ තාම මැනවින් සිද්ධ කළේ. බොහෝ දුර බැහැරින්ද ලැවිල්ලා මේ දරුවනොත් මේකට සම්බන්ධ කරගෙන මේ පින්කම සිද්ධ කළේ. ඉතින් මේ වෙලාවේදී අපේ සිතේ කුසල චේතන ඇති කරගෙන ඒ ඇති කරගන්නා වූ කුසල චේතනයි අපි මේගේ ඥාතින්ට අනුමෝදන් කරේ. ඩිය ෆ්‍රෙන්ඩ්ස් ඉන් ධම්ම, at this moment you need a very special meritorious act, offering very special cloth for the Mahasangha. You wish to transfer merits to your beloved departed relative Mr. Premalal Adoneti, who passed away in Sri Lanka. When someone passed away, we have no physical connection. We can't help them from hand to hand. We can do only one thing, which is acquiring positive thoughts in our mind. From mind to mind, we help them. At this moment, you practice generosity, dana, and you also five precepts, and also you practice meditation, insight meditation. You listen to very special stanza, which consists with impermanence. By acquiring these positive energies, now you transfer the merits for your departed relative, Mr. Premalal Handunetti. As grateful relatives, you did a very special meritorious activity. This is the place where we can show our gratitude for our departed relative. Be happy. And by the power of these meritorious deeds, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes, especially may your educational goals meet with success by the power of this spiritual energy. Finally, may all of us attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. Sambhitiyo divajyanto, sabbarogo vinasato. මාතේ භවස්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුන්ති භවන්තු තේ අභිවාදන සීලෙන්ස නිච්ඡං වන්දාපචායිනෝ චන්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පන්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමින්ජතෝ.